හස රක් හසමින් යන ගමනේ මං මුලාව සමනලියකගෙන පාර අසාතිබුණේ මං මුලාවි පාර සොයාගෙන හස රක් හසමින් යන ගමනේ මං මුලාව සමනලියකගෙන පාර අසාතිබුණේ ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මත ඇය අදමානය ඇයත් නොදන්නිය ඇය යන මානය උන් හිටි තැන් මත ඇය අදමානය පාර කියන්නේ කෙලෙසද මාහත් ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවි පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාව සමනලියකගෙන පාර අසාතිබුණේ අප හමු වූයේ මන්දයි නොදනිමි පාර ඇසුයේ ඇයි දැයි නොකියමි අප හමු වූයේ මන්දයි නොදනිමි පාර ඇසුයේ ඇයි දැයි නොකියමි අපේ ගමන අද නවත නොහැකිනම් අප යන ගමනද අද මෙතනින් නිමි මං මුලාවි පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාව සමනලියකගෙන පාර අසා තිබ